ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නිදීනං පවත්තාරං යං තස්සේ වංජ දස්සිනං නිග්ගයිහෙවාදිං මේධාවින් කාගිසං පණ්ඩිතං භජේ කාගිසං භජමානස්සේ සෙයෝ හෝති න පාපියෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි කුංගෝපාග්‍ය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සැවැත් නුවර ජේතවන මහා විහාරයේදී සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ සලගුණ සැලකීමක් නිමිත්තෙන් දේශනා කළ ගාථාවක් මේ කියුනේ. ධම්මපදයේ පඬිත් වර්ගයේ මුලට මෙන්නේ ගාථාවයි. ගාථාවේ තේරුම නිදීනං පවස්කාරං පොළවේ සැඟවී තියෙන විධානයක් පෙන්වන්නක් මින් කරුණිතා දෙන්නා වූ වජ්ජ දස්සිනං අනුන්ගේ සුළු සුළු වරද උනත් දැකලා ආවාද දෙන්නා වූ නිග්ගහේ වාදී වරදට අනුරූපව ආවාද කරන්නා වූ මේධාවී කනට සුදුසු නුවණින් කරුණු කියා දෙන්නා වූ පණ්ඩිතම් පස්සේ ඥානවන්ත කෙනෙක් දකින්නේ නම් සාමිසම් පණ්ඩිතම් භජේ එවැනි කල්යාණ මිත්‍රේ ආශේ කරන්න සාමිසම් භජමානස්සේ එවැනි කෝ ආශේ කරන්නාට සෙයෝ හෝති නපාපියෝ කිරීමක් වන්නේ නැත කාන්තෙන් දිනුවක් වන්නේ ය කියන එකයි ගාථාවේ තේරුම. පොළවේ සැඟවී තියෙන නිධානයක් තෙන්නවා වගේ කර්මු කියා දෙන එවාගේම අනුන්ගේ සුවල්පෝද වරදක් දැකලා වර්ධ පෙන්නලා දෙන වර්ධක අනුරූපව අනුශාසනා කරන කනද සුදුසු නුවණින් කටයුතු කරන නැනවත් කල්යාණ මිත්‍රයෙක් දකින්ද ලැබුණා නම් එවැනි කල්යාණ මිත්‍රයෙක් සේවනය කරන්න එවැනි කල්යාණ මිත්‍රයෙක් සේවනය කරන්නාට ජීවමක් වෙනවා පිළිහිමක් වන්නේ නැහැ. මේකයි අදහස. බුදුරජාණන් වහන්සේ දින ජේතවනාරාමී කුටියෙන් කුටිය සෙනසුන් බලාගෙන වදින වෙලාවේ දැක්කා කලකල උදරමින් සිටියේ වයෝවෘද උපාසක මහත්මිය. ඉතින් සමීප වෙල ඇසුවා පින්නක ඔබ කවුද? ස්වාමීනි මම රාද. මගේ නම රාද. භාගතුන් වහන්සේ ඇසුව මොකද මේ කරන්නේ? ස්වාමීනි මම මේ සංඝයාට සුළු උපස්ථාන කරනවා. මලු පෙත් මං එමෙදලා දෙනවා. කැලි කසල ඉවත් කර දානවා. මනුවේ ඇදෙන කනකොලි ඉවත් කර දානවා. සංඝයාගෙන් ලැබෙන දෙයක් අනුභව කරලා මම මේ පිනක් කරගන්නවා. භාග්‍යතුන් වහන්සේ ඇසුවා රාදේ ඔබ කැමතිද පැවිදි වෙන්න? සාදු සාදු ස්වාමීනි මං හරිම කැමතියි. කැමතුණාට මං මහාන කරගන්නේ කිසියම් ස්වාමීන් වහන්සේ නමක් කැමති නැහැ. මං වයස් ගත නිසායි කියේ. බුදුරජාන් වහන්සේ වැඩියා ධම්සභා මණ්ඩපයේ ධම්සභා මණ්ඩපයේ සංඝ පිරිස රැස්වලා සිටියා දාස් ගණනක්. සරුවඥන් වහන්සේ අසවදලා වදාලා මහණෙනි මේ සේනාසනේ ඉන්නවා නේද රාජ කියලා වයෝවෘද්ධ උපාසක මහත්මයෙක් ඉන්නවා. ඒ උපාසක මහත්මයාගෙන් කාට හරි සුවල්ප හෝ උපකාරයක් ලැබිලා තියෙනවද? මේ විශාල සංඝ පිරිස නිශ්ශබ්දයි. කාර්යකුත්තර මහරහතන් වහන්සේ අස්නේ නැගිටලා භාග්‍යතුන් වහන්සේට වැඳගෙන කිව්වා ස්වාමීනි මේ රාජ උපාසකතුමාගෙන් මට උපකාරයක් ලැබිලා තියෙනවා. මොනවද කාර්යකුත්ත? ස්වාමීනි මම සෑම දවසෙම පින්දපාත වගේ නිර්ප්‍රමාද වෙලා මේ සෑම කුටියක් සෙනසුනක් ගානේ මම බලනවා මලුකෙත් මං හැමදෙලා නැත්තම් අමදිනවා සිතල් කොහොම රාජනාදී තැන්පත් නැත්තම් ඒවා තැන්පත් කරලා කියනවා දොර ජනෙන් හරියට වහල නැත්තම් ඒවා වහලා කියලා සියල්ලන්ද පමාවෙන් තමයි මං පින්දපාත වඩින්නේ. ස්වාමීනි මම වඩින එක දවසකදී හොඳටම දවල් වෙලා පාරයිනීමේ රාජ උපාසකතුමා ඉඳගෙන අත් දෙක ලිතිව ස්වාමීනි අන් අතරේ පේන ගෙදරට වඩින්ද එතෙන්දී දානෙ ලැබෙනවා. ඒ ඇත්තටම මම මේ ගෙදරට ගියා මට සෑහෙන දානෙ ලැබුණා. ඊට අවරෙන් දෙස්සේ මට දානෙ ගන්න පුළුවන් වුණේ මේ උපාසකතුමා දාන ලැබෙන තැන පෙන්වපු නිසායි. මෙන්න මේ උපකාරයේ මට මතකයි කියේ. එසේනම් කාර්යපුත්‍රය මේ රාජ උපාසකතුමා පැවිදි වෙන්න ආසයි කැමැති. හොඳ නේද උපකාරයක් වුණොත්. සාදු සාදු ස්වාමීනි මම මේ උපකාරය කරන්නම් කියලා අවසරගෙන මේ රාජ උපාසකතුමා ළඟට වැඩියා. වැඩලා සමන් වහන්සේගේ කුටියට එක්වාසු කරගෙන ගියා. සමන් වහන්සේම කච්චපන්තික කර්මස්ථානයේ දීලා ඉසකෙස් දැවලා. සමන් වහන්සේම ඇගේ නැති ගාවල නාවල කහදියෙන් දෝවණය කරලා පිරිසුදු කළා දීගඳ ඇරියා. සරියෝ ස්වාමීන් වහන්සේගේම සූරු පිළික දීලා අන්දවල පෙරවලා සරිද්ද ලබා දුන්නා. උපසම්ප්‍රදාවත් ලබා දුන්නා. මේ ස්වාමීන් වහන්සේ රාජ ස්වාමීන් වහන්සේ දැන් වයෝ වෘද්ධයි. අවුරුදු 120ක් තරම් වයසයි. ඒක නිසා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ සමන් වහන්සේගේම කුටියේ තැනක නවත්වාගත්තා. සමන් වහන්සේම දැහැටි උණුකන් සිසිල්කන් ආදී දෙනවා. පින්දපාතේ ගෙනත් දෙනවා. වත් පිළිවෙත් කරනවා. ඒ ඔක්කොම සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ අකින්ම සිද්ධ කරනවා. ඒ මන්දිරයට නිතර ආවාරු දෙනවා. වාඩි වෙන්නේ මෙහෙමයි, සූර අඳින්නේ මෙහෙමයි, පතිය බඳින්නේ මෙහෙමයි, සූර පොරවන්නේ මෙහෙමයි, ගස්තිරේක්ෂා කරන්නේ මෙහෙමයි, වඳින්නේ මෙහෙමයි, කතා කරන්නේ මෙහෙමයි, දාන වන්දන්නේ මෙහෙමයි, භාජන හොදන්නේ මෙහෙමයි, පාත්‍රය හොදන්නේ මෙහෙමයි ඔක්කොම කියලා දෙනවා. යසිකිලියේ පවතින්නේ මෙහෙමයි, ඇසිකිලියේ පවතින්නේ මෙහෙමයි ඔක්කොම කියලා දෙනවා. ඒ මන්දිරයට අතරක් නැහැරේ භාවනා කිරීම සම්බන්ධ නිතර උපදෙස් දෙනවා. මේ රාජ ස්වාමීන් වහන්සේද වයෝ වෘද්ධයි කියලා කිසිම දරදඬුකමක් නැහැ බොහෝම නිහතමානීව මේ ආවාද පිළිගත්තා. මේ ආවාද පිළිගෙන ඒ වත් පිළිවෙත්වල යෙදී නිරතුරුවම භාවනා වේදලා ඉඳලා වැඩි දවසක් යන්නේ මැත්තෙන් සියලුම කෙලෙස් නැසා මහරහත්භාවයට පත් වුණා. මේ ප්‍රවෘත්තිය බුදුරජාණන් වහන්සේට බොහෝ භික්ෂුන් වහන්සේලා ගණන් දුන්නා. ස්වාමීන් මේ සාරිපුත්‍ර ඉස්තරිරයන් වහන්සේ පුදුමාකාර ගිලානෝපස්ථානයක් වයෝවෘද්ධ උපස්ථානයක් කරනවා. තමන්ට පින්නපාත ලැබෙන්න පාර පෙන්නපු උපකාරයේ අනුව පුදුමාකාර කළගුණ සැලකීමක් කරනවා. මේකනම් ආශ්චර්යයි කියලා සාකච්ඡාවක් ඇති වුණා. එතෙන් සරුවක් යන වාසිය ගඩලා මේ ප්‍රවෘත්තිය පහදා දුන්නා. මාණෙනි මේ සාරිපුත්‍ර ඉස්තරයන් වහන්සේ අද පමණක් නෙමෙයි. කූර ජාතිවල දෙස්නේ කළගුණ ධන්න කළගුණ සලකන ශක්තුෘෂි. වික්ෂුන් වහන්සේලා ආරාධනා කළා එවැනි කූර චරිතයක් අපට හම් ලැබේවා කියලා. ඒ නාමයේදී සාරුවක්යන් වහන්සේ පාදා දුන්න මහණෙනි මේ සාරිපුත්‍රිස්තරයන් වහන්සේ ඈත කාලයේදී හිමවත් දෙදේශයේ අත්‍රාන්තුවක නායක ඇතෙක් වෙලා හිටිය. ගංගානම් ගඟේ ඉරාත්තේ තමයි මේ ප්‍රදේශේ. බර්ණස් නුවර වාසී වඩු මහතුරු කණ්ඩායම් පාරු හදාගෙන මේ ගඟේ ඉහළට ගිහිල්ලා මේ වනාන්තරයේ කඳවුරු බැඳගෙන දැව කපල ගස් කපල දැව ඉරලා හඳන් ඉරලා දොර ඔළුවව මේස කුටු අල්මාරි ජනෙල් මේ ආදී ගෘහ භාණ්ඩ හදලා ගඟේම පාරුවෙන් ගෙනල්ලා නගරේ විකුණලා ජීවත් වෙන සිටක් තිබුණා. මෙම වරින් වර යන මේ වඩුමාතුළු කණ්ඩායම කඳවුරු බැඳගෙන නැතලා ඉන්න අසල මේ ඇසාගේ පයේ ලොකු උලක් ගැලිලා යන් දෙන්න දරුව හරහා වැටලා තිබුණා. මේක දැක්ක මේ වඩුමාතුළු කණ්ඩායම ඇසා ළඟට ලං වෙලා කිව්වේ ඇස්රාජේනි කලබල වෙන්නේ නැත්නම් අපි මේ උල ගලවලා බෙහෙත් කරන්නම් කියලා. ඇසාට කෑම ගෙනත් දුන්නා. කෑම ගෙනත් දීලා කෑම අනුභව කරද්දී බෙහෙත් වතුර හදලා බෙහෙත් වතුරෙන් මේ උල හැදී උල ගැන අනිත් තැන පොඟවලා උල ගලවලා ලේසන විවත් කරලා බෙහෙත් යොදලා බෙහෙත් දැම්මා. නැවත නැවත නැවත කෑම ගෙනල්ලා දෙනවා වතුර ගෙනල්ලා දෙනවා එවාගෙම එතන ළඟ පිළිසුදු වස්තුම ඇති කරනවා. එවාගෙම මේ තුවාලය වරින් වර බෙහෙත් වතුරෙන් සෝදමින් බෙහෙත් ගල්වමින් වැඩි දාසයක් යන ලෙසම මේ තුවාලය හොඳ කෙරුවා. දැන් ඇතාර නැගිටින්න පුළුවන් වුණා. ඇතායකින් තමා යන යන තැන් වල ගොදුරු අරගෙන මේ වඩුමාස්තුනි වැඩ කරන තැන තේනවා. ගා කපනවා නම් ගා පෙරලලා දෙනවා. ගා කුටි කරලා උස්වන්දෝන නම් උස්සලා පලංචියට දෙනවා. ඉරණලී බිමට බාලා දෙනවා. බිමට බාන ලී දඬු දැව වඩු කර්මාන්ත ශාලාවක් නැත්නම් වඩු මඬුවට ගිහින් දානවා. මේම මිනිස්සෙකු කියන්නේ නැතුවම මේ ඇසා හිතාමතා ඒ වැඩ කරනවා. වඩුමහත්තුරෙන පුදුමයි. මේ ඇසාට කරපු උපකාරයට ඇසා කරන උපකාරය ගැන පුදුමයි. හොයමින් අතරතදී වඩුමහත්තුරු මේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරලා මේවා ගෙනියන්නේ සූදානම් වෙන බව තේරුම් ගත් ත්‍රාජයා අත්‍රාන්තියෙන් ඇත්තටියගෙනලා මේ වඩුමහත්තුරුම තෑගි දුන්නා. වඩුමහත්තුරු මේ ඇසාර ඇත්තටිය අරගෙන ගින් හදාගත්තා. බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි, එදා යස්නාජයා කියන්නේ මේ සාරිපුත්‍රිස්තරයන් වහන්සේ. සාරිපුත්‍රිස්තරයන් වහන්සේ සිව්පාවෙක් වෙලා ඉඳලා සමන්ණ කළ උපකාරයට මේ ප්‍රතිඋපකාර කළා tie. මේක මේ සාරිපුත්‍රිස්තරයන් වහන්සේ දීර්ඝ කාලයක් කුරුදු කළා වූ ශ්‍රේෂ්ඨ ගුණයක් බව පහදා දෙමින් මේ ගාථායෙන් ධර්ම දේශනා කළා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ නිදීනංව පහත්තාදන් නිධානයක් පෙන්වන්න වගේ අනිත් ඇයට සුදුසු මඟ නිවන් මඟ පහදා දෙනවා. වජ්ජදස්සිනම් ඇසුරු කරන්නාගේ සුවල්කෝද වර්ග ලකිමින් වර්ගත අනුරූපව ආවාදන් ශාසනා කරනවා. නිග්‍රහ්‍යවාදීන් ධන ධන වර්ග කරන ඇයට නිග්‍රහ කරමින්ම ආවාද කරනවා. නේදාහින් තනමතන බලා තනම සුදුසු පරිද්දෙන් නුවන හසුරුවනවා. මෙන්න මේ තියෙන ගුණාංග ඇති දැනින් එවැනි සාරිපුත්‍රිස්තරයන් වහන්සේ වැනි කල්යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතුයි කියන එක පහදා දෙමින් මේ ගාථාවෙන් ධර්ම දේශනා කළා. මේ දේශනාව තුළින් අපට තේරුම් ගන්න කරුණ රාශියක් තියෙනවා. ඒ කියන්නේ අපි සංසාරයේදී දන් දීලා සිල්ල කළා භාවනා කළා මෞප්‍ය වචන් කරලා කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් ප්‍රාර්ථනා කරගෙන ආව. ඒ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය දැන් අපට ලැබිලා තියෙනවා. ඒ කවර කල්‍යාණ මිත්‍ර සම්පත්තියක්ද? බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන මේ රත්නත්‍රයයි. මේ රත්නත්‍රයේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියට තමයි ජීවිතයේදී බෞද්ධයෝ අද සුගති මඟට නිවන් මඟට යොමු වී කටයුතු කරන්නේ. අපි හිතන්නට ඕනේ මේ කෙසේ මෙසේ වාසනාවක් නෙමෙයි. මනුෂ්‍ය ලෝකේ කොටුකුත් කෝටි ගණන් මිනිස්සු හිටියට නියම ශාස්ත්‍රුන් වහන්සේ නමක් හැමෝටම ඇත්තේ නැහැ. කෙනෙක් දෙවියන් අදහනවා, කෙනෙක් ඉතින් එක එක જાතිය දෙහිල්ලෙන් නියම සම්මාදිට්ඨියෙන් තොරවයි ලෝ ජීවත් වෙන්නේ. නමුත් අපේ බෞද්ධයෝ කුඩා කාලයේ පටන් දෙමෝපියන්ගේ මව්ගේ කුසෙින් ඉන්න කාලයේ පටන්ම අපට ආභාෂයෙන් ලැබිලා තියෙන රත්නත්‍රයේ ආශිර්වාදයේ ලැබීමයි. මේ රත්නත්‍රයේ කර්ණ පිහිට ගැනීම තමයි නියම කල්යාණ මිත්‍ර සම්පත්තිය. දිනක් අනදමාහිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දිදී මෙහිම අදහසක් කිව්වා. ස්වාමීනි මට වැටහෙනවා මේ බුදු සසුනේ භාග්‍යාත්ම පවතින්නේ කල්යාණ මිත්‍රයා උදයි කියලා. භාග්‍යතුන් වහන්සේක ප්‍රතික්ෂේප කළා. මාහේවං ආනන්ද මාහේවං ආනන්ද ආනන්දේම කියන්නේ පාහිමි කියන්නේ පානන්දය සකල මෙහි දන් ආනන්ද භක්මචාරියන් යදිදන් කල්යාණ මිත්තතා කල්යාණ සහායක ආනන්දය බුදු සසුනේ භාගයක් නෙමෙයි සකල වේද බුද්ධ සාසනයේම කල්යාණ මිත්‍ර සම්පත්තිය කල්යාණ මිත්‍ර සහායතාව මමං ආනන්ද කල්යාණ මිත්තං ආගම්ම ජාති ධම්මා සත්තා ජාත්‍යා පරිමුච්ඡanti ආනන්දය ඉපදීම නැවත නැවත ඉපදීම ස්වභාව කොට ඇති සත්‍යය සතාගතයන් වහන්සේ නමිති කල්යාණ මිත්‍ර සම්පත්තියට ඇවිල්ල ඉපදීමක් නැති අජාති සංඛාතේ අමා මහ නිවනට පත් වේවා ජරා ධම්මා සත්තා මමං ආනන්ද ආනන්ද ආගම්ම ජනා ධම්මේ පරිමුච්ඡanti දිරෙඳා යන සුදු ආත්මභාව ඇති සත්‍යෝ සතාගතයන් වහන්සේ වෙත පැමිණීමෙන් ජරාවක් නැති අජර වූ අමා මහ නිවනට පත් වෙනවා ව්‍යාධි ධම්මා සත්තා ව්‍යාධිනා පරිමුච්ඡanti සතාගතයන් වහන්සේ වෙත එන ලෙඩ රෝග හැදෙන සුළු සත්‍යෝ දෙල රෝග නැත්තා වූ අව්‍යාධි නිර්වාණ ධාතුවටපත් වෙනවා මරණ ධම්මා සත්තා මරණයෙන් පරිමුච්ඡanti මරණය සුළු සත්‍යෝ සතාගතයන් වහන්සේ නමැති කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයට ඇවිල්ලා අමෘත මහා නිර්වාණ ධාතුවටපත් වෙනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ධම්මා සත්තා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසී පරිමුච්ඡanti ආනන්දය කණන සුළු සත්‍යය ශෝක වෙන සත්‍යය කායික දුක් විඳින සත්‍යය මානසික දුම්නක් විඳින සත්‍යය දඩිය ආයාසය එවාගෙම පපුවේ ජීන්දර ඇති සත්‍යය සතාගතයන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍රයන් වහන්සේද පැමිණ ඒ සියලුම ශෝකාදීන් අතිනෙදී අශෝක අනුපායාස නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. එනිසා ආනන්දයේ බුදු සසුනේ භාගයක් නෙමෙයි සම්පූර්ණයෙන් බුදු සසුනේ දීම කල්යාණ මිත්‍ර සම්පත්තිය කල්යාණ මිත්‍ර සහායතාවක් වෙනවා කෙනෙක් පහදා ධර්ම දේශනා කළා. මේ දේශනාව තුළින් අපි තේරුම් කරගනිමු අපට මේ බුද්ධ ශාසනයේ නැති කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබී තියෙනවා. දැන් අර මුලින් සඳහන් කළානේ අවුරුදු 120ක් වයස ඇති කාද ස්වාමීන් වහන්සේ පැවිදි රහත් වුණා කියලා. දැන් මේ ඉන්නේ වයෝවෘද්ධ මව්පියන් අතර 120ක් ගිය කෙනෙක් නැහෙනේ. නමුත් මේ වයෝවෘද්ධ හැමදෙනාම හිතන්නට ඕනේ අපට ලැබෙන විනාඩියක් විනාඩියක් පාසා අපට රහත් වෙන්න වාසනාව තියෙනවා කියලා. ඒ කොහොමද? අපි නිත්‍ය වශයෙන් පරිශීලයේ හොඳට ආරක්ෂා කරගන්නවා. එවාගෙම බුද්ධ වන්දනා කරනවා. මෛත්‍රී භාවනා කරනවා. සීලසින විපස්සනා වඩනවා. මේවා හරියට කරනවා නම් වයස නියමයක් නැහැ. මේ කෙලෙස් නැසා මඟපර නිවන් සුව ලබන්නට ඒක උපකාරයක් වෙනවා. ඒක නිසා අපි ආරාධනා කරන්නේ මේ වයෝවෘද්ධ මව්පියන්ද අතරක් නැර හිත පිරිසිදු වෙන හැටියට තමන්ගේ භාවනා මානසිකාරයක් පුරුදු කරගනිත්වා කියන මේ අනුශාසනාවයි. ඉන්නතුනි මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ධර්මද්දච ජාතක දේශනාවේදී චක්කපාණී කියා සතු මාත්මයේ කියලා හිටිය. එතුමාට දීර්ඝ කාලයක පටන් පැවති ප්‍රාර්ථනා හතරක් තිබුණා. ඒ මොනවාද ප්‍රාර්ථනා හතර? කිසිදාක කිසි කෙනෙක් ගැන ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. කිසිදාක කිසි කෙනෙක් ගැන ක්‍රෝධ කරන්නේ නැහැ. කිසිදාක කිසි තැනකදී මද්දසාරයක් පාවිච්චි කරන්නේ නැහැ. කිසිදාක කිසි තැනකදී හිත ඇතුළේ නැති කිසිවක් ගැන තෘෂ්ණා කරන්නේ නැහැ. මෙන්න මේ ගුණාංග හතර නාසයේ දිගට පවත්වාගෙන ආවා. කිසි කලෙක කිසිවෙකුට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ කිව්වේ කෝර ජාතියක රජ කෙනෙක් වෙලා හිටියා. ඒ රජුගන් ගීපියා බොහෝම සිල්වත් ගුණවත් අගමැති කෙනෙක්. බොහොම රූපවන්තයි. ඒ අපේ බෝධිසත්වයෝ. බෝධිසත්වයන් වාසය දා මේ රජුගන් අගමැති වෙලා හිටියා. එතුමා බොහෝම සීලවන්තයි, බොහොම ගුණගරුකයි, බොහොම සත්‍යවාදී. රජතුමාට පිටිසර බද කරන්ලක් සංසිඳවන්න යන්න සිද්ධ වුණා මාසයකට දෙකකට. අග්‍රාමාත්‍ය තුමාට කිව්වා රාජ්‍ය බලා ගන්න කියලා. කජිරුවන්ගේ අග්න මහේසිකාව දුස්සීලයි. මේ රූපවන්ත වූ බොහොම ක්‍රියාශීලී වූ අග්‍රාමාත්‍ය තුමාට වැරදි ආරාධනයක් කළා සමා සමීපයෙන් දෙන්නේ. නමුත් අග්‍රාමාත්‍ය තුමා එවැනි පාපයකට කවදාකවත් හිතින්වත් සහභාගී වෙන්නේ නැහැ. ඒක නිසා මේ රාජදේවිය මහරජුන් ආපසු ආවාට පස්සේ මහා අමෝලික බොරුවකින් අග්‍රාමාත්‍ය තුමාට චෝදනා කෙරුවා. රජුන් දරාගන්න බැරි වුණා ඊර්ෂ්‍යා බලවත් නපුරු චේතනාව. කිසියම් වගභාගයක් නැතුව මේතරම් නිවැරදි, මේතරම් සත්‍යවාදී, මේතරම් සීලවන්ත, මේතරම් ගුණගරුක අග්‍රාමාත්‍යතුමාට මරණීය දඬු නියම කළා. අග්‍රාමාත්‍යතුමා බොහෝ බුද්ධිමත් කෙනෙක් බැවින් මහරජුගන්ගේ සේව දේවයන් වහන්සේ තමුන් වහන්සේගේ සෙවණම මෙච්චර කාලයක් සේවය කළා. තමුන් වහන්සේට මගේ අබමාහේනෝක වරදක් දකින්න ලැබිලා නැහැ නේද? තමුන් වහන්සේට යම් කෙනෙක් සම්නිලි කරා නම් මා සමීපයේට කැඳවලා මේ සම්බන්ධ විනිශ්චය කරන්න. විනිශ්චය කළා මා වරද කරුවෙක් නම් දඬුවම් දෙන්න, නැත්නම් මාව නිදහස් කරන්න ඒක තමුන් වහන්සේ නැමවත් දෙන්නේ කියලා ආවාද කළා. ගජිනුමාට කාරණේ වැටහුණා. කලතුමා කාරණේ වටහාගෙන සත්‍යක්‍රියාවක් කළා. මගේ ජීවිතේ පුරාම නිත්‍ය වශයෙන් පංචශීලයේ රැක්කා, හෝයාතුසේ රැක්කා, මෞඛ්‍ය උපස්ථාන කළා, සතර සංග්‍රහ වස්තුයෙන් ජනකාරී සංග්‍රහ කළා. ඒ සත්‍ය බලයෙන් මට මේ වාගේ ඊර්ෂ්‍යාවක් නිවන් දකින්නතුරු හිතේ පහළ නොවේවා. සෑම දිනාගේ සම්පත්තියට සතුටු වීමේ මුදිතා ගුණය මට පිහිටාවා කියලා අදිෂ්ඨාන කළා. මෙන්න මේ ගුණයේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ නිවන් දකින්නතුරු පැහැදිලි ගුණයක් එදා අජිරුව සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ එදා අග්‍රාමාත්‍යතුමා අපේ බෝසතාණන් වහන්සේ කිසිදාක කිසි කෙනෙකුට ක්‍රෝධ නොකරන ආකාරයේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පූර්ව ජාතියකදී වනාන්තර ගතව තවුස් ගල්පුරමින් සිටිය. උන්වහන්සේගේ නම අරක අරක කියන නමයි. මේ අරක තාපසයන් වහන්සේ අද්දාසක් මුදුන්නේ මෛත්‍රී ධ්‍යාන වැදුවා. මෛත්‍රී ධ්‍යාන බලෙන් මහා කල්ප 8ක්ම ආභස්තර බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම සැප වින්දා. ඊළඟට සද්දෝ රජ පදවියේ 500 වාරයක් කළා. චක්‍රවර්ති රාජ්‍යයේ 500 වාරයක් කළා. වෙනත් වෙනත් ප්‍රදේශ රාජ්‍ය ආදී ලැබුව වාර අපමණයි. මේවා පෙරවිසු ආත්ම ධාත්මා නුවණ පාලවි අදිස්ථාන කළා. මෛත්‍රියේ නිශ්චල ආනිසංශ ගෙන දෙන බැවින් නිවන් දකින්නතුරු මගේ සිතේ ක්‍රෝධයක් වෛරයක් ඇති නොවි මෛත්‍රියේ පිහිටාවා කියලා අදිස්ථාන කරගත්තා. එනිසා නොහත් නිවන් දකින්නතුරු මෛත්‍රියේ පිහිටා කිසිදාක තරහ නැහැ. කිසි කලෙක මද්යපානයක් නොකරන්නේ මක් නිසාද? එනි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පූර්ව ජාතියේ චක්කපාණී කියලා රජ කෙනෙක් වෙච්චා. මේ සත්පාණී රජතුමා බොහෝම ධාර්මිෂ්ඨයි. කොරදාසද පවා සතුන් මැරීමත් මස් කිනීමත් තහනම්. නමුත් මේ රජුරුවන්ට සෑම දාකේන මද්‍යපානයක් ඕනේ මාංශාහාරයක් ඕනේ. ඉතින් හරියට මේ අරක්කැණියා කොරදාසට පෙරදාසේ මස් කැටයක් ප්‍රේතං කළා කියලා ගන්නවා රජුරුවන්ට කොරදාසේ ආහාර සපයන්නට. ඔය අතරතදී රජගෙදර බල්ලෙකු ඒ මස් කැටිය දාගෙන ගිහිල්ලා කොරදාසක මස් නැති වුණා. රාජ මහේසිකාවට කිව්වා දේවීන් වහන්සේ දැන් අද කොහොමද රජුරවන්ට මං ආහාර සම්පාදනය කරන්නේ සභාගත මස් කැටිය ඉවරයි බල්ලෙක් දාගෙන ගියා. අද මේ නගරේ කොතැනකවත් මස් කඩේක මස් කැබැල්ලක් ගන්න නෑ මම මොකද කරන්නේ. රාජ දේවිය කිව්වා බය වෙන්න එපා. මේ අපේ අතගරුවා රජුගම බොහෝම ආදරය කරනවා. රජුගෝ කෑමනේශික වාඩි වුණා මේ අතගරුවා වාඩි වෙන්නේ වඩා ගන්න දෙමු. දරුවෙක් සුදකල් කරමින් තියෙන ආහාරයක් ගනීවි කියලා පිට සමසලා කෑම සම්පාදනය කළා. රජතුමා රාජසභාවෙන් නැගිටලා මද්‍යපානය කරලයි මේ ආහාර වේල ගන්නේ. ඒ නැගිටලා වාඩි වුණා. රාජදේවියන් බලාන දෙන දරුවගෙන අතර දුන්නා. දරුව වඩාගත්ත මේ රජුරෝ දැන් ඉන්නේ මද තිහියේ. සුරාපානය නිසා මද තිහියේ නියම තිහියේ නෙමෙයි. කාමීයේ දෙක බානකොට මොනවද මොනවද කියන්නේ කියලා බානකොට කිසිම මාංශ ආහාරයක් තේන්නේ නැහැ. අරක්කමියාට කිව්වා කෝවද මාංශ ආහාර. ඉතින් ඇත්තම කිව්වා දේවයන් වහන්සේ අදට තිබුණු මස් කැටියේ බල්ලෙක් ගහන ගිහිල්ලා අද මේ රටේ කොතැනකවත් මස් කඩේකවත් මස් කැබැල්ලක් නැහැ සොයාගන්න. ඒ නිසා අද මා නිර්මාංශ භෝජන. දැන් රජුරියෙන් අවසීයෙන්නේ මේ තමන්ගේ පුතා කියලාවත් මතක නැහැ. හරියට කුකුලෙකුගේ දෙල්ල කඩකවන්නා වගේ මේ දරුවගේ දෙල්ල කඩකවලා මරලා දුන්නා මම රජ කෙනෙක් නේද මටද මස් නැත්තේ වාමීන මාසේ සම්පාදනය කරන්න කියලා අරක්කමයට දුන්නා. කාර් දෙවියන් සම්පාලා දෙනු වැටුණා කලන්ත වෙලා. දැන් ඉතින් රජුගේ තේසන් නැතුව වගේ වාඩිලා ඉන්නවා. රජිරෝ සැඩාවැටෙන මධ්‍යකාරී සිහිමුලා වෙලා දැන් ඉන්නේ මත් වෙලා. අරක්කන්යා වෙවුල වෙවුලා මේ කුඩා මැරුණා වූ මා දරුවාගේ මාංශයේ කීප හැටියකට හැදුවා. මස් බැදල හැදුවා, මස් හොද්ද හැදුවා, කස් කෙරට හැදුවා, මස් මිරිසට හැදුවා, එක එක දේට හැදුවා. එවාගේ මස් සුප් එක වගේ හැදුවා, ඔක්කොම හදලා ඉක්මනින්ම ගෙනත් දුන්නා. රජිරෝ දන්නේ නැහැ මේ තමන්ගේ පුතාගේ මස් කියලා. රජිරෝ හොඳ ඇති කෑම ගත්තා. කෑම අරගෙන ගිහින් නිදාගත්තා. කෑ කීපකින් නිින්දෙන් අවදි වෙලා දැන් ලෙඩ මත හිඳිලා අඬ අඬ ඉන්න කාළි දේවියට කිව්වා දේවියනි පුතාගෙන්න වඩා ගන්න කියලා. කාළි දේවිය කිව්වා දේවියන් වහන්සේ සමුන්නාසගත් පුතු ඉන්නවද? සමුන්නාසේ අදා වදා ගන්නී තෙමේ රටක් වඥා පුතාගේ මාංශයද කාල බඩපුරවගෙන ඉන්නේ. මද්දපාණින් මත්ලා ඔබ මගේ පුතාගේ දෙල්ල කඩකවල අරක්කමෙලවා උයා පියාගෙන කෑවා නේද? ඒ බඩේ පුරවගෙන ඉන්නේ ධර්ම මාංශෙත් එක්ක කෑම ටික නේද? තවත් ඔබට දරුවෝ ඉන්නවාද කියලා දින ගැටුණා. දැන් මේ රාජදේවියේ ක්ලාන්ත වෙලා වැටලයි. රජිරුවන් සීයෙන්ගෙන් රජිරුවන් තේනවා මං කරගත්ත මහා අපරාධය කියලා. එකාතකින් රටක් වන්න දරුවා නැති වුණා. එකාතකින් මහා නින්දාවකට පත් වුණා. එකාතකින් මහා ලැජ්ජාවකට පත් වුණා. ඒ නිසා පොළවේ අත තියලා සැතුවා. මං මෙච්චර කාලයක් යම්බඳු කුසලයක් කරගෙන තේනවා නම් ඒ හේතුවෙන් මට නිවන් දකින්න තුරු කවදාකවත් මේ තරම් සාහසික වැඩ කරන්නේ හේතු වෙන්නේ මද්දපානයක් සිද්ධ නොවේවා කියලා අදිස්ථාන කළා. භාග්‍යතුන් වහන්සේ වදාළා එදා ඒ අදිස්ථානයේ අද දවස දක්වා කාර්ය පුත්‍ර ඉෂ්ටරයන් වහන්සේගේ පැවතුණා කවදාකවත් මද්දපානය කළා නැහැ ඊට පස්සේ. කිසි දෙයක තීසයා නොකරන් කිසි දෙයක තැළුම් නොකරන්නේ මක් නිසාද? ඒ පෙර ජාතකයේ මේ කාර්ය පුත්‍ර මහ රහතන් වහන්සේ චිත්‍රවාස කියලා රජ කෙනෙක් හිටියා. මේ චිත්‍රවාස රජුරුවන්ට දරු සම්පත් තිබුණේ නැහැ. ඒ කාලේ පසේ බුදුවරයන් වහන්සේලා නම් හිටියා. ඒ උපදේශන බොහෝ පින් දාම් කළා. දරු සම්පත් ලැබෙන්න බොහෝ පින් දාම් කළා. දරුවෙක් උපන්නා. මේ දරුවා උපදින නැකතේදී දෛවඥෝ කිව්වා මේ දරුවා බොහෝම කිපෙනසු දරුවෙක් කියලා. බොහොම කිපෙනසු දරුවෙක් වෙනවා තරුණ වයසේදී වතුර නැතුව මේ පරිලෝ යනවා කියලා. ඉතින් රජුරෝ මේ දරුවා හොඳට හදාගත්තා. හැම තැනම නගරය ඇතුළතයි පිටතයි උයන්නේ හැම තැනම ජල පහසුකම් ඇති කරලා ලින් කැපුවා පොකුණු ඇදුවා ජල වේලි ඇදුවා හැම පැත්තෙම ජලය සුලභ කළා. මේ දරුවාට වතුර ඉගෙන ගෙන්න. මේ දරුවා කොඩා කාලයේ ප්‍රථම බොහෝම කෙටේ නපුණු කටුව වගේ අන්තපුරේ කිසිම කෙනෙක් එක්ක සමගියෙන් ඉන්න බෑ. හැම දිනකටම කිතුලා ගහනවා බනිනවා රොස් කියනවා තරහ වෙනවා මේ විදිහට මේ දරුවාගේ ප්‍රවතුම් අරිම අශීලාචාරයි. නමුත් අජිනෝ මේ පුතා අදාගත් රාජ කුමාරයා හැටියට බොහෝම ලස්සනට වැඩුණා. අවුරුදු 20ක තරම් වයස කාලයේදී මේ දරුවා ඇසාපිට නම් වල විශාල පිරිසක් එක්ක උයන් කිරි නබර නරඹන්න පිටත් කෙරුවා. එදා උදෑසන යනකොට සුනීත්‍රිකේ ප්‍රසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත වර්ණ මඟ හම්බ වුණා. මේ කුමාරයාට කිසි ගාණක් නැහැ ඇසාපිටින් ඈතට ගියා. යන පිරිස යාන වාහන වලින් වැහැලා වඳින්න පටන් ගත්තා. කුමාරයා ටිකක් දුර ගිහින හැරී බැලුවාම පිරිස මෙතන පැඳිලා ඉන්නවා මේ පසේ බුදු ආඳුර ළඟ. ඇසාපිටෙන් දැන ඇවිල්ලා පිරිසට තර්ජනය කරන පසේ බුදුරජාණන් වහන්සේගේ අතේ තියෙන පාත්‍රය අරගෙන පොළොවේ ගැහැවා. නැති පාත්‍රයේ කුඩු කුඩු වුණා. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ කුමාරයාගේ මුහුණ බැලුවා. කුමාරයාගේ මුහුණ බානුවට මහා සංගින් දර්ජනාත්මකව තර්ජනයක් කළා. තමුන්නාසමන් ජා බලන්නේ තමුන්නාස දන්නේ නැද්ද? මම පිටවාස රජුගේ දුෂ්ට පුත්‍රයා කියලා දුෂ්ට කුමාරයා කියලා කියනකොට පසේ බුදුරජාණන් වහන්සේ සැනකින් ආසුතය නැගලා වැඩිය. නොකෙනිය ගියා විතරයි ධනවෝ ධනවෝ කියලා කෑ ගහමින් වතුරේ ඉල්ලුවා. මේ තරම් සුලභව තිබුණ වතුර කොහොම හිඳලා වතුර ප්‍රකාශ නැති හැදේ පොළොවේ වතුර හිඳිලා. මේ දරුවා වතුර නැතුව කරුණේ කළා අනිත්‍යමා නරකේ උපන්. හැබැයි ඉතින් අවාසනාවන්ත මහා පාපයක්. අවේකේ බොහෝ කාලයක් දුක් විඳලා ඉඳලා ඇවිල්ලා ප්‍රේතාත්මා 500ක්ම දුක් විඳා. තිරිසන් ආත්මා 500ක්ම දුක් විඳා. ඔය වාගේ මහා දුක්ඛ ස්කන්ධයක් එක අකුසලෙන් ඉඳලා අපේ බුද්ධ ශාසන කාලයේ කේවත් කුලයේ කිපෙදිලා මහා කච්චාන මහ රහතන් වහන්සේ ළඟ පැවිදි වෙලා වැඩි කල නොගෙල්ලා සෞඛලෙස් නසා මහා රහත් භාවයට පත් වුණා. උන්වහන්සේ හඳුන්වන්නේ සානුකබ්බත වාසේ පොට්ටපාද රහතන් වහන්සේ. එදා ඒ චිතවාස රජුරෝ ඒ පුතාගේ අභාවය ගැන ඇහිලා ආරංචියලා පුදුම වේදනාවක් ඇති වුණා. දිව දිගා වෙන. දෙමින් ඉන්නේ බඩෝ කියව දිගා වෙලා අඬන සෝකෙන් තනිතරී කෑනේල් හතක් ගත්තේ නැති විදිය. මැතිමි තුරුද සතු පිරිසු දැවෙන මේ කදේට ආඥා කළා. දාසුණාමාරක්ම නැගෙන්නේ නැහැ. කෑනේල් හතක් යන්නේ ඒකයි. පස්සේ රජුවන්නේ එතන මේ මාදහතක්. මේ දරුවා උපදින කොටත් කිව්වනේ දෛවඥෝ මේ දරුවා බොහොම කිපෙනසුණු කෙනෙක්. වතුර නැතුව මේ යනවා කියලා. මේ දරුවා ගැන කර්මයේනේ දැන් මේ දරුවා වෙනින් ශෝක වෙවි ඉඳලා මමත් මේ කියන්නම් ඇති වැඩක් නෑනේ. මේ දරු සනාත නිසානේ මට මෙච්චර වේදනාවක් ආවේ. නිින් ඉදිරියට මගේ ජීවිතේ යම් පිනක් කරගෙන තියනවා නම් ඒ පිනේ දෙලෙන් නිවන් දකින තුරු හිත ඇතුලේ ගැන හරි හිත නැතිදයක් ගැන හරි කවදාකවත් මගේ සිතේ ආසාවක්, ගේදයක්, තෘෂ්ණාවක් අධික සනාතක් පහළ නොවේවා කියලා අදිස්ත්‍රාණය කළා. ඒ ගුණයේ රාත්‍රිණ තුරු ආව. මෙන්න මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කිසිදාක ඊර්ෂ්‍යා කරන්නේ නැහැ, කිසිදාක වෛර කරන්නේ නැහැ, කිසිදාක මත්යන් බොන්නේ නැහැ, කිසිදාක කිසිදෙනාක් ගැන අධික සෙනෙහස කරන්නේ නැහැ. ඒ වාගේ සතරදී පුරුදු කරගෙන ආපු බැවින් ඒ කා සංකේය කල්පලක්ෂයේ පුරා කිසිදාක අතමා නරකයේදී ගියේ නෑ පුත්‍ර මහරහතන් වහන්සේ. උසුපත් නරකයේ උපාන්නේ නෑ. ලෝකාන්තරික නරකයේ උපාන්නේ නෑ. මනුෂ්‍ය ලෝකයේ අන්ධව උපාන්නේ නෑ. දිවිලව උපාන්නේ නෑ. ගොළුව උපාන්නේ නෑ. මන්ද බුද්ධි කියලා උපාන්නේ නෑ. අංගලික කියලා උපාන්නේ නෑ. උපනුපන්තන බොහෝම ඥානවන්ත ජීවිත ලබා ගත්තා. මෙන්නවිලා තමයි සම්බුද්ධ ශාසනයෙහි අග්‍රස්ථානයන් වාසේ බාටපත් වුනේ. දැන් මේ ප්‍රවෘත්තිය මා හඳුන්වන්න යෙදුනේ අපේ මේ වයෝවෘද්ධ මව්වරු පියවරු එවාගේ මේ උපකාර ලබන අනාථ නිවාසයේ වාසය කරන ළමා නිවාසයේ වාසය කරන කුඩා දරුවෝ අපි හිතන්නට ඕනේ අපටත් ඒ වාගේ අදිෂ්ඨාන කළ ජීවන දක්වා යන යාපත් දේ පුරුදු කරගන්න පුළුවන්. අපි හිතන්නට ඕනේ අපි නිවන් දකින අතුරු අපාතින් කවදාකවත් ප්‍රාණඝාතයක් නොවේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අනුන් සතු නූල්පටක් ගියක් තරම්වත් හොයකින් ගැනීමක් අපට නොවේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට කවදාකවත් කාම මිත්‍යාචාරයේ කෙන නින්දිත පාපේ නොවේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට කවදාකවත් අසත්‍ය වචනයක් කතා කරන්න නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. නිවන් දකින අතුරු අපට කවදාකවත් මද්යපානය සිද්ධ නොවේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට කවදාකවත් කේලාම්බසක් වීමක් නොවේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අනුන්ගේ සිතට වේදනාව දැනගෙන පරිස වාචනයක් කියන්නේ නොවේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට හිස් වාචනයක් කියන්නේ නොවේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට කවදාකවත් අනුන්ගේ දේට ආශාවක් ඇති නොවේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට කවදාකවත් කිසි කෙනෙක් ගැන ක්‍රෝධයක්, වෛරයක්, ඊර්ෂ්‍යාවක් ඇති නොවේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට මිත්‍යා දෘෂ්ටියක් පහළ නොවේවා, සම්මා දෘෂ්ටියම ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට පංචශීලයේ මැනවින් ආරක්ෂා කරගන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට උපෝසත සීලය සමාදන්ව රකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට මෛත්‍රී වදන්ට වාසනාව වේවා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට කරුණාව දිනු කරගන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට මුදිතා ගුණයේ පිහිටාවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට උපේක්ෂා ගුණයේ පිහිටාවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට සද්ධර්මී මහන්ත ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට යෝනිසෝ මනසිකාරයෙන්ම නුවණ හසුරුවන්නේ ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට සතර මඟේ ඵල නිවන සඳහා පිළිවෙත් පුරා ගන්නට ජාති ජාතිත් ලැබේවා වාසනාව වේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. මේ වාගේ අදිෂ්ඨාන ඇතුව අපි උදේ හවසේ පංචකීලේ පිටර මේ සායද සමාදන්ව මේක නිතර නිතර හිතින් කියවන්නට ඕනේ. එවගේම උපෝසත දවසේදී ශ්‍රී සමාදම් වෙනවා නම් ඒක නිතර නිතර හිතේ කියවන්නට ඕනේ. ඉතිපිසෝ ගාථා පාඨේ නිතර නිතර කියවන්නට ඕනේ හිතී. ස්වාඛාතෝ ගාථා පාඨේ නිතර කියවන්නට ඕනේ සිටී. සුපටිපන්නෝ ගාථා පාඨේ නිතර සින්දුවන් හිතින් කියවන්නට ඕනේ. සබ්බපාපස ගාථා පාඨේ නිතර කියවන්නට ඕනේ. කර්මීමෙත් සූත්‍රයේ නිතර නිතර හිතින් කියවන්නට ඕනේ. මේ වාගේ හිත නිදාන නිතරම කුසාසිතෙන් පවත්වා ගන්න යනකොට අපේ සිතේ සිතන පතන සියල්ලම ඒකාන්ත මිෂ්ඨ සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා විජ්ජති දෙක්කවේ සීලගතෝ චේතෝ පනිදි විසුද්ධස්සා. මානෙනි සීලවන්තයාගේ සිතේ ප්‍රාර්ථනා ඒකාන්තෙන් ඉෂ්ට සිද්ධ වෙනවා පිරිසුදු බැවින් කියලා දේශනා කළා. ඒක නිසා අපි සෑම විටම නිත්‍ය වාසයෙන් පංචශීලයෙන් පිරිසුදුව සීලවන්ත වෙමු. එවාගෙම තුනුරුවන් පිළිගැනීමේ ශ්‍රද්ධාව දිනු කරගනිමු. එවාගේම නිතරම කුසල් කරගැනීමේ සිහිය පවත්වන එවාගේම හිත තන්පත් වෙන හැටියේ කුසල්සේ පාල කර ගනිමු. නිතර බුදුබණ අහමින් බුදුබණ කියවමින් බුදුබණ මෙන්නේ කරමින් නුවණ දියුණු කරගන්න අදිස්ථාන කරගනිමු. දැන් අද මේ දවසේදී වර්ෂය පාසා සිදු කරන ලබන දිව්‍යාගල ආරණ්‍ය සේනාසන අධිපති පූජ්‍ය වික්කාඩුවේ ධම්මසේන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිද්දෙන් මේ සභාපති ජයතිලක මැතිතුමාණන් ආදි කොට ඇති පිරිස එකතු වෙලා වර්ෂය පාසා මේ වැඩිහිටි නිවාසයේ වැඩිහිටි මව්වරුන් පියවරුන් ළමා නිවාසයේ ළමයින්ට එවාගේ පාලනය කරන පාලක පින්වතුන්ට අවශ්‍ය අවශ්‍ය දේවල් පරිත්‍යාග කිරීමේ චාරිත්‍රයක් පවත්වාගෙන යනවා. මේ චාරිත්‍රයේ ප්‍රධාන අරමුණ වන්නේ අද වාගේ දවසකදී සම්බුද්ධ ශාසනයේ මුදුන් මල් කඩක්ෙන් වැඩේ ඉඳලා අපවත් ඒ වදාලා අපේ පූජනීය මහෝපාද්‍යයන් වහන්සේ දීපත් කිරීමේ පිරිසයි මේ පින්කම සිද්ධ කරන්නේ. අද උදේ වරුවේ ගෞරවාරණ්‍ය සේනාසනයේ පින් තැමන වීම සිද්ධ කළා. ඊයේ සංජා වාරියේ ගල්දුවාරන්නේ බෝධීන් වහන්සේ ළඟ විශේෂ බුද්ධ පූජාවක් පවත්වලා පින් ප්‍රමණ වීම සිද්ධ කළා. ලංකාවේ බොහෝ සේනාසනවල මේ පින් ප්‍රමණ වීම සිද්ධ වෙනවා. ඊතරගල නිස්සරණ වාණීසා ධාත්‍රිල සී ඥානාරාම ධර්ම ඇතනේද මේ පින්කම් ප්‍රේ සිද්ධ වෙනවා. මේ විදිහට මේ පින්කම් සිද්ධ කිරීමෙන් අපි බලාපොරොත්තු වන්නේ ඒ පූජනීය මාහිමියන් වහන්සේට අඩුපාඩු පිනක් ලබා දෙනවා නෙමෙයි. ඒ මාහිමියන් වහන්සේ පිනෙන් පිළිලා ඉතිරිලා හිටියේ කෙනෙක්. අපි මේ සිද්ධ කරන්නේ කළගුණ සැලකීමේ සීලයෙන් ගුණානුස්මරණ පින්කම කිරීමෙන් සතර වසන තුරු අපට නිවන් දකින තුරු ඒ වාගේ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබේවා කියන පැතුමයි. ඒක නිසා දැන් මේ මාහිමියන් වහන්සේගේ පුණ්‍යාත්මයේ ජීවිතය ගැන සලකා බලනකොට බොහොම ප්‍රසාදනීයයි. මේ මාහිමියන් වහන්සේ ඉපදලා තියෙන 901 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 11 වෙනිදා. ඒ ස්වාමීන් වහන්සේ වයස 16දී හුදෙකලාවේ පැවිදි වුණා. උන්වහන්සේ කුඩා කාලයේ පටන් ගමේ පන්සලේ ප්‍රධාන උපාසකතුමාගේ පුතා බැවින් බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව සංඝ රත්නය ඇසුරු කළා. ඒ කාලේ ඇසුරු කළ ස්වාමීන් වහන්සේලා බොහෝම සීලවන්ත ගුණවන්ත උත්තමයෝ. උන්වහන්සේ පැවිදුණේ දේවගොඩ ශ්‍රී විද්‍යාරාම කියන විහාරස්ථානයෙහි පූජනීය මාතලේ අග්ගධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වශයෙන්යි. ඒ මාතලේ අග්ගධම්මාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වෙන ඉතාමත්ම ශ්‍රේෂ්ඨ දුර්ලභ ගාණේ ගුණ සම්පන්න කළුතර ප්‍රේමරත්න ස්වාමීන් වහන්සේ ළඟ මූලික අධ්‍යාපනය ලැබුවා. ඊළඟට විශේෂ අධ්‍යාපනය සඳහා කොළඹ කිත්තුව අතුරුගිරියේ බෝධිරුක්කාරාමාදි වාසී පූජනීය මුල්ලේගම ශ්‍රී සීලාලංකාර පණ්ඩිත ස්වාමීන් වහන්සේ ළඟටපත් වුණා. එදී පාලි භාෂාව, සංස්කෘත භාෂා, සිංහල භාෂා, ත්‍රිපිටක ධර්මයේ ශබ්ද න්‍යාය, එවාගේම ඡන්දස් අලංකාරාදී හැම දෙයක් ගැනම පූර්ණ අධ්‍යයනයක් ලැබුවා. එසේ අධ්‍යයනය ලබා උන්වහන්සේ වැඩියෙන් දේවගොඩ ශ්‍රී විද්‍යාරාම වැඩියෙන් කාලයේ විවේකීව භාවනා කරන්න ලැබුණා. ශ්‍රී කල්යාණ යෝගාස්ම සාස්තා පටන් ගන්නත් ඉස්සර බතුවෙත ආරණ්‍ය සේනාසනයේ වැඩම කරලා භාවනා නියෝගී වෙ සිටියා. එදී දායකත්වයේ දැරුවේ යටියන ආමාත්‍යාගේ ප්‍රධාන වතු සුපුරින් තැන්දැන්තුමා වන ජීජේ හෙත්තිජේ මැතිතුමා තමයි ප්‍රධාන දායක වෙහිදී. බටිහිර ආරණ්‍යයේ පාසුකම් මැදි නිසා ස්වාමීන් වහන්සේට වෙනම ආරණ්‍යයක් හදා දෙන්න මේ ජීජේ එතුගේ සුපිරින් තැන්ඩෙන් තුමා බලාපොරොත්තු වුණා. ඒ සඳහා එතුමාගේ ඉඩමක් කියනවා අම්බලන් තොට රිදීගම ප්‍රදේශයේ කොම්ගල්ල කියලා. ඒ ස්ථානයේ බලන්න ගියාම ජල පහසුව නැති නිසා ඇතන අත්හැරිය. නැවතත් ස්වාමීන් වහන්සේ බටිහිරට ඇවිල්ලා නැවත දේවගුද විද්‍යාරාමයේ වැඩි ඉන්න කාලේ තමයි අපේ පූජනීය රාජකීය පඬිතේ කඩවැද්දේසේ ගිනවංශ ස්වාමීන් වහන්සේ මෙම සේ කල්යාණ යෝගාසන සාස්ත්‍රා වැඩපිළිවෙල ගැන මුල් ආරම්භයේ ආරම්භ තෙලි. ලංකා පුරාම නානා දිසා භාගයන්හි ධර්ම දේශනා කරමින් පිළිමින පත්‍රයේ දාම් දෙපි සපේමින් විවිධාකාරයෙන් ජනතාව අවදි කරමින් ඉඳලා මේ වැඩසටහනට කෝණ අනුග්‍රහය සඳහා සූදානම් ප්‍රධාන ආචාර්ය දුරේත පස්තර ගන්න බලාපොරොත්තු වුණේ මේ අද තීකත්වන් ලබන පූජනීය මාතරසිරි ඥානාරාම අභිදාන නාමිනියන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ බොහෝ විවේකීතයි කැමැති. ඊට පෙර පිරිවෙන් ස්ථානයේ කීපයක ආචාර්යත්වයෙන් වැඩ කළ අතර දාලා සිටියේ. කිරිස් මැද වැඩ කරන උන්වහන්සේ වැඩි මනාපනේ එකලාවින්දයි කැමැති. නමුත් මේ කඩිවැද්දේ නාමිනියන් වහන්සේගේ විචක්ෂණේ බුද්ධිමත් ආරාධනය පිළිගෙන මේ සිය කල්යාණ යෝගාසන සාස්ත්‍රාවේ ප්‍රධාන ආචාර්ය වංශය ඇටියෙත 1951 ජූනි මාසේ 18 වෙනිදා උදා වූ කොසන්පුර පතලස්වාක් බොහෝ දාසකදී මේ ප්‍රදේශයේ ලංකාවේ අග්‍රගණ්‍ය බෞද්ධ නගරයේ වෙන අම්බලංගොඩ දේවගොඩ මේ දෙව්දුවේ ආරණ්‍ය සේනාසනයේදී 12ක් පැවිදි කරවීමෙන් ආරම්භ කරන්න යෙදුණා. ඒනේ මාහිමියන් වහන්සේ සෑම කල්ලිම බුද්ධ ශාසන අභිවෘද්ධිය සඳහා පුදුම විදිහේ ජඹුරක කල්පනා කරමින් වැඩ කළා. බොහෝ තෙයින් අපේ සිය කල්යාණ යෝගාත්ම සාස්ත්‍රාවේ අද දක්වාම තුන් වේලෙට බුද්ධ වන්දනා කරමේ සකස්ුනේ ඒ ස්වාමීන් වහන්සේගේ ශ්‍රීහත්ති. ඒ වගේම දිනචරියාව නමින් වගන් 35ක් ඇති උපදේශමාලාව සම්පාදනය කළේ ස්වාමීන් වහන්සේ යටි. වගන්ති 54ක් සහිත පතිකාවද සම්පාදනය කළේ ස්වාමීන් වහන්සේ යටි. විදර්ශනා පරිපූර්ණමින් නැමැති විශාල භාවනා ග්‍රන්ථය සම්පාදනය කළේ ස්වාමීන් වහන්සේගේ ශ්‍රීහත්ති. ස්වාමීන් වහන්සේගේ ඒ අධීක්ෂණය යටතේ සිය කල්යාණ යෝගාසන සාස්ත්‍රාවට පුදුම ජීවියක් ලැබුණා. ගෝධනීය පඬිතු කඩවැද්දේ මේ ජනවංශාභිදාන මාහිමියන් වහන්සේ ප්‍රධාන අනුශාසකත්වයේ දරුව අතර ප්‍රධාන ආචාර්යත්වයෙන් මේ බුද්ධ ශාසනයේ උරදී ණයදී කටයුතු කළේ මේ අපවත්ී වදාළේ ගෝධනීය පාඩිතේ පඬිතු මාතරසිරි ඥානාරාම අභිදාන මාහිමියන් වහන්සේ පසු කාලයේ කාලෙදි 25ක් තිස්සේ මේ වදින්නේම නැතුව භාවනා නියෝගයම ගත කලේ නීතිරගල නිස්සරණවන සේනාසනයේදී. ඒ ඉන්න කාලයේදී දේශීය විදේශීය විශාල පිරිසකට ධර්ම අනුශාසනා සහ භාවනා උපදෙස් ගැනීම බුදුම ධර්ම සේවයක්ද සිද්ධ කළා. ඒ කාලයේ වැදගත් ධම් පොත්පත් කීපයක්ද ස්වාමීන් වහන්සේගේ අතින් සම්ප්‍රදානය වුණා. සමති ප්‍රාසනා භාවනා මාර්ගයේ සප්ත විසුද්ධිය මේ ආදිවාසීන් පොත්ියේ පියක් මේ සම්පාදනය වුණා. ආනාපාන සති භාවනාව මේ වාගේ ධම් පොත්පත් සහ බොහෝ තෙන් ධර්ම දේශනා වශයෙන් ඒ යෝගාවචර පිළිසෙට අනුග්‍රහ අසලසලා තියෙනවා. මේ වැඩි ඉන්න පූජ්‍ය ඉක්කඩුවේ ධම්මකේල ස්වාමීන් වහන්සේද මම එතන අවුරුදු 15ක් ඉස්සරහටම වගේ ඒ ස්වාමීන් වහන්සේ ඇතුලේ වාසය කළා කියලා. ඒ කාලයේදී ස්වාමීන් වහන්සේ දකින්න බොහෝ දුර බැරින් පවා සෙනගෙන. මට මතක එක දවසක් ඉතින් 1980 මැයි මාසේ පළඳ වාගේ දිනයක තිබුණා ධායක සභාවේ සම්මේලනයක් නීතිරගල නිස්සරණ වාගේ භාවනා ශාලාවේ. ඒ වෙලාවේදී කතා කළේ පසු කාලයක ආයුර්වේද කොමසාරිස්ව හිටියේ කොතලාවල වෙද මහත්මයා පුදුම කතාවක් කිව්වා. "මේ අතුම ස්වාමීන් වහන්සේ මගේ හිතට යම් බරක් ගැටලුවක් ආම් මං එනවා නිස්සරණ වාමේද." ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ඉන්නේ කුටිය ළඟට පැත්තක වෙලා මිදුලේ බලාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේගේ මිදුලේ දිහා බලාගෙන ඉන්නකොට මගේ හිතේ තියෙන ඔක්කොම ගැටලු ඉවත් වෙලා හිතේ අසහනකාරී ඉවත් වෙලා පුදුම සැලකිල්ලක් මගේ හිතට ඇවිල්ලා සමහර දවසල ස්වාමීන් වහන්සේ කතා නොකරව මං ආපහු යන්න හිතාදාගෙන මේකෙන් මං තේරුම් ගන්නේ ස්වාමීන් වහන්සේ මේ උත්තරයන් වහන්සේ ලැබෙන්නේ කුටි අවත පවා බොහොම සැලසිල්ලක් ලැබෙනවා අභ්‍යන්තර සංතානේ මොනතරම් සාන්ත ගුණයක් උන්වහන්සේගෙන් පැතිරෙන්නේ නැද්ද කියලායි එදා වැඩම ආශ්‍රයා මහත්්‍රී කියන ප්‍රකාශ කළේ. මේ වාගේ තමයි දුතුන්ට සනිසුම ගෙන දෙන්නේ මහා සංඝරත්නයේ අතරතේ හරියට මුදුන් මල් කඩක් මෙන් වැඩි හිටියා. ඒ මාංගයන් වාසේ අපවත් වුණේ 1992 අප්‍රේල් මාසේ 30 වෙනිදා. අන්තිම මොහොතේදී අපි උපස්ථාන කරමින් සිටියේ. ගාය හයක්ම අතනක් නෑර පිරිත් දේශනා කරමින් ඉස පිළිමඳිමින් බුදු පිළිමයක් එහාට තියෙන අල්ලගෙන ඉන්න අතර තමයි ස්වාමීන් වහන්සේ අර විදිහට අපවත් වීමේ ආසන්නතාව ආවේ. අන්තිම මොහොතේදී ශරීරයෙන් කවදාකවත් නොතිබිච්චි සංවම් පාටක් පැතිරෙන්න පටන් ගත්තා. මේ සංවම් පාට පැතිරෙන අතරේ ස්වාමීන් වහන්සේ හිමින් හිමින් කොළ මකුඩන්න වගේ යමක් කියන්න ගත්තා. මම හව මොනවද ස්වාමීන් වහන්සේ කියන්නේ? අපි මොනවද කරන්න ඕනේ? ඒවා උත්තර නෑ. අපි තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේ බොහෝතේ මෛත්‍රී භාවනාව දියුණුයි. සමාරේක මෛත්‍රී ධ්‍යානලාභයෙන් එංග ඇති. මේ මෛත්‍රී බලයේ තමයි මේ කහපාර රංගම් පාට ශරීරේ පැතිරුනේ. මේ අවසාන මොහොතේදී තමන්ට ජීවිතේ පුරා උපකාර කළ ජීකයේ හැමදෙනාට මෛත්‍රී වැඩිම තමයි පොළමතුරුමින් කියලා කියන්නේ කියලා මං හිතුවා. එදා ඒ ශරීරයේ ඇතුලේ සංවන් වර්ණය ආදාන කරන්න අපවත් වෙලා දවස් 8ක්ම තිබුණා. ඒ වර්ණය වෙනස් වුණේම නැහැ. ඒක දැකලා මේ ගාල්ලේ උගත් මහත්මයෙක් මගෙන් අහනවා ස්වාමීනි මේ අපවත් වෙච්ච මාහිමියන් වහන්සේ අධිගමයක් ලබාන හැකියාවද කියලා. මම කිව්වා අපට කියලා නැන්නේ කවදාකවත්. නමුත් අපි විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ විශේෂ අධිගමයක් ලබා නැති කියලා. ඒ වාගේ ආචාර්ය දුන්නබගාණී සංඝ පිටුරුන් වහන්සේ නමක් උදෙසා තමයි අද මේ ගඩියක නිවාසයේ නම නිවාසයේ තියෙන පින්කම වාර්ෂික වාසයෙන් සිද්ධ කරන්නේ එදිනේ. ඒතොර මෙතෙක් වේලා ඒ සිද්ධ කළ පරිත්‍යාගය ඒ මාහිමියන් වහන්සේගේ සියාසයෙන් ලැබුණා හා සමානව මේ ලබාගත් මව්වරුන්ද පියවරුන්ද දරුවන්ද දිව්‍ය ඖෂධයක් හා සමාන සැපදායක පූජාවක් වේවා. මේවා පරිහරණය කරන මේ මව්වරුන්ද පියවරුන්ද දරුවන්ද කායික සුවය ලැබේවා, මානසික සුවය ලැබේවා, නිතර නිතර මෛත්‍රී සිතින් සිත සැනසීමට පත්වේවා. ඒ පූජනීය මාහිමියන් වහන්සේගේ සීලානුභාවයෙන්, සමාධ්‍යානුභාවයෙන්, ප්‍රඥානුභාවයෙන් මේ මව්වරුන්ද පියවරුන්ද දරුවන්ද සිතක් සාන්තියක්, යහපතක්, ආරක්ෂාවක්, ආශිර්වාදයක් වේවා. හැමදෙනාට කායික සුවය ලැබේවා, වියෝදුරු නැති වේවා, සුවපත් වූ සිත්ත්ව සුවතේ නිංගයාවා, සුවතේ අවදි වේවා, නපුරු කේන නොකේනේවා, දෙවියන්ට ප්‍රිය වේවා, මිනිසයන්ට ප්‍රිය වේවා, දෙවියන්ගේ ආරක්ෂාව සැලසේවා, මෙලොව වශයෙන් බොහෝ කාලයක් නිරුපද්‍රුත්ව ජීවත් වේවා, එවැදීම සතර වශයෙන් මෙවැනි වයෝ වෘද්ධකමකින් පීඩාවක් නොවේවා, අතරණිකමක් කවදාකවත් නොම වේවා. සෑම සම්පත්තියකින්ම ඉරිලා ඉතිනොද කල්යාණ මිත්‍රයන් ලබාගෙන සම්ධර්මයේ ඇතුව යෝනිසෝ මනසිකාරය ඇතුව ධර්මාධාර ප්‍රතිපදාව යෙදිලා භවයක් පාසා සුගති සම්පත් ඉඳලා කෙළවර බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිහි සැනසේ වදාළේ අජරාමර සාන්තග්‍රාමා මහ නිවන්සෝ පිණිසද මේ ප්‍රාප්තිදානමේ කුතලේ හේතු වේවා කියලා අපි මෛත්‍රියෙන් කින් පමුණු වෙනවා. එවාගෙම මෙන්න යටි නිවාසයේ පරිත්‍යාග කළා වූ පින්තුන් දැනට මේක පවත්වා ගන්න යන මෙහි බාහිරකාර මණ්ඩලයට පාලක පාර්ශවයේ සෑම දෙනාටත් සහයෝගය දෙන සැමටත් මේ පූජා භාණ්ඩ නිස්පාදි සම්පාදනය කළ අනුග්‍රහ කළ සෑම දෙනාටම විශේෂයෙන් මේ පූජාව සඳහා අනුශාසනා කරමින් අනුග්‍රහ කළතු පූජ්‍ය ධම්මසේල ස්වාමීන් වහන්සේට දිව්‍යාගල ආරණ්‍යයේ දායක මණ්ඩලයේ සභාපතිතුමාණන් ඇතුළු සැමට සාදු කියා සිත් පාදවා ගත් සෑම දෙනාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගීව සුවපත්ව දින්සත් සතවර්ෂ ආදී කාලයන් දීර්ඝාස ලැබේවා. සාම්ප්‍රදායික වශයෙන් භවයක් පාසා සද්ධා සීල සුත ත්‍යාග ඥාන ගුණ සම්පන්න කල්යාණ මිත්‍ර ජීවිත ලැබේවා. තම තමා පතන බෝධි ඥානයෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිමි සැනසේ වදාළය. සදාකාලික ශාන්ත ප්‍රණීත අග්‍ර අමාමා නිවන් සුව පිණිස මේ උදාන කුසල සම්භාරයේ හේතු වේවා වාසනා වේවා ආඛ්‍යා නිවන් සුව ස්ථාපනා කරමු. කින්තු යන් දුර්නිමිත්තං අවමංගලංතේ යෝ සමනාපෝ සකුණංස සල්ලෝ පාපං රහෝ සුඛිනං අකන්තං ධම්මං බාලේන විනාශමින්තු යන් දුන්නිමිත්තං අවමංගලං චයෝ චමනාපෝ සකුණස්ස සන්දෝ පාපං රහෝ සුඛිනං අකන්තං සංඝං බාලේන විනාශමින්තු දුක්ඛප්පත්තාචින් දුක්ඛාභයප්පත්තාචින් භයා සුඛම්පත්තාචින් සෝකාවන්තු සම්මේති පානින එත්තාවසාචයම් හි සම්බතං කුඤ්ඤ සම්පදං සම්මේ දේවානුගන්තු සම්ම සම්පත්ති සින්දියා දානන්දදන්ත සංඝාය සීලං රක්ඛන්තු සම්මෙත අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මස්ථානාචාර්ය පූජ්‍යපාද නා උයනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.